දේශනාව සත්‍යධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැත් ජී පුණ්‍යෝධාරාමාධිපති පූජ්‍යපාද මෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරෝමි රහතයෝ සංවාස කතනි චත්තාරෝ චව චවා සබ්බින් සංවසති චව දේවියා සබ්බින් සංවසති දේවෝ චවා සබ්බින් සංවසති දේවෝ දේවියා සබ්බින් සංවසති ධර්ම ශ්‍රවණ අභිලාෂි සදහතර පින්නතුනි. ඒ වගේම මේ ධර්ම දේශනා මාලාව තුළ අපි ජීවිතයේ ධර්මයේ නම් වූ තේමාවක් අතුලත් කරලා තියෙනවා. නිර්වාණ කියන වචනය විග්‍රහ කරමින් තෘෂ්ණාව නැති තැන තියෙන සෝය කියන වචනය පිළිබඳව අරගෙන මේ ලෝකයේ තුල තෘෂ්ණාව නැති මුලාව නොමැතිව බුදුන් වහන්සේගේ ධර්ම තේරුම් ගත්ත කෙනෙකුට තමන් විඳින දුක් වේදනා අඩු කරගන්න ජීවත් වෙන්න පුළුවන් බව පැහැදිලි කිරීමමයි අපේ ධර්ම දේශනාවන්ගේ අභිලාෂය වුනේ. අද මේ ධර්ම දේශනාව මා තවත් වෙනත් පැත්තකට හරවනු ලබනවා. ඒ ධර්මයෙන් පරිබාහිරව නෙවෙයි, ඒ ධර්මස්සෝණය කරන වැඩිසිටියන් සඳහාම පමණක් නෙවෙයි, මේ තරුණ තරපුර සඳහා සහ තරුණ තරපුරේ ජීවිතයත් ධර්මයෙන් ආලෝක කර ගැනීම ඉලක්ක කරගෙනයි ධර්ම දේශනා. ඒ නිසා වෙනත් ධර්ම දේශනාවක් වගේමයි මේ අගවරසට අපි ධර්මයේ කියන කොටස ගන්නවා. නමුත් අපට ජීවිතේ විග්‍රහ කරන්න තියෙන තවත් ආකාරයකට නදරියක් වශයෙන්, කරුණෙක් වශයෙන්, දහම්පතක් හැදෑරූ කෙනෙක් වශයෙන්, ඒ වගේම අම්මා තාත්තලන් හැදිච්ච දරුවෙක් වශයෙන් ඒ පරිසරයන් අපි දැකලා තියෙනවා. එදා අපිට නොතේරුණ දෙයක් අද පිටිපිටේ හදාරාගෙන යනකොට වැටහෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ දහම තේරුම් අරගෙන කෙනෙක් යුග දිවි ගත කරන්නට කල්පනා කරනවා නම් ඒ ජීවිතය කොතරම් වාසනාවන්තද, කොතරම් ප්‍රීතිමත්ද කියන එක. නමුත් සමාජයේ තියෙන මේ පිළිබඳ වැරදි ආකල්පයක්. තුරුණු වේක එළඹීමත් සමගම ධර්මස්වදනේ ආදී කාරණා උන්ගින් බහුතරයකින් සිට 99%කින් වගේ ඉවත් වෙනවා. ඉන් පසු මේ ඔවුන් යුගදී එළඹෙන්නේ ධර්මයේ කියන එක ඊට අනවශ්‍ය දෙයක් කියලා. ඒක භාවිතා නොකළ හැකි දෙයක් කියලා හිතාගෙනයි එළඹෙන්නේ. මෙන්න මේ තත්ත්වයන් තුළ ජීවිතයේ පිළිබඳව බොහෝ ඛේදවාචකයක් සිදු වෙනවා. මේ පිළිබඳව මට ලැබී තිබෙන දක්ෂීපයක් මා ඉදිරිපත් කරන්නම්. යුගදී ගත කරන බොහෝ යුවළවල් අතර 80%ක පමණ ජීවිත අසාර්ථකයි. සාර්ථක ජීවිත තියෙන 120%ක් පමණ කියලා මට කිසියම් සංකල්පයක් දැනගන්න ලැබුණා. ඒ වගේම මෑතදී වත්පත්ක පළ වූ වාර්තාවක් තමයි ශ්‍රී ලංකාවේ විවාහකීන්ගෙන් 125%ක් බොහෝ විට තුරුණු වේදීම වෙන්වීම නැත්තම් වික්‍රසාදේ ඉල්ලනවා, වික්‍රසාද වෙන්නට යනවා කියන එක. මේ අසාර්ථක දිගදිවිය හෝ වික්‍රසාද වීම හෝ කියන එක ඔබ හිතනවාද සමාජයේ යහපතක් සලසාවි කියලා? මේ තුළ හැදෙන දරුපරපුර හොඳ මානසිකත්වයකින් හැදේවි කියලා හිතනවාද? නැත්තම් තුරුණ වියේදී සැමියෙක් බිරිඳ වික්‍රසාද කරනවා නම් ඒ බිරිඳගේ අනාගතේ, නැත්තම් ඒ නිසා උපදින දරුවන්ගේ අනාගතේට යහපත් සුරක්ෂිත දෙවැටක්. දැන් මේ අම්මා තාත්තා කියලා කියන්නේ දරුවන්ගේ දෙවැට. දෙවැට කියන්නේ දෙපැත්තෙන් තියෙන ආරක්ෂාව කියන එක. ඔය දෙවට කියලා කතා කරන්නේ ඒකනේ. දෙවට කියන එකේ තේරුම යන්නට පාර පේනවා, දෙපැත්තෙන් වැටවලින් ආරක්ෂා වෙලා තියෙනවා. දෙවැට. අන්න ඒ වගේ අම්මා තාත්තා කියලා කියන්නේ දරුවන්ගේ දෙවැට. මේ දෙවැට හොඳ නැත්නම් ඒ දරුවන්ට අර වැටට පිටපැත්තෙන් තියෙන ඒකේ තර්ජනෙල්ල වෙන්න තියෙන ඉඩකඩ කොතරම් වැඩිද? මේ නිසා මේ වික්‍රසාදේ හෝ එමත් නැත්නම් අසාර්ථක යුදවිය කියන එක හෝ මේ දෙවැට පළුදු වීමේ කාරණයක්. මේක නිසා මා බලා සිටින ඉතාමත් සංවේදීයි. ඒ නිසාම තමයි ත්‍රිපිටකය හදාරලා ඒ වගේම තවත් විවිධ චින්තකයන්ගේ එනම වෙන විවිධ මනෝවිද්‍යාඥයන්ගේ සහ අනිකුත් ආගමික ග්‍රන්ථ බව හදාරලා මේ පිළිබඳව කිසියම් දැනුමක් මායකතු ග්‍රන්ථ දෙනවා. මේ දැනුම තුල තමයි මේ ධර්ම දේශනාව අපි කරන්නේ. ඔබ දන්නවා සමහර විට ජීවිත සාර්ථක කරගන්න සඳහා සිංහලෝ වාල් සූත්‍රය, යද්දපති සූත්‍රය වැනි සූත්‍ර දේශනා කරලා තියෙනවා. ඒක අසා දැනගන්න නැත්නම් පුස්තකවලා දැනගන්න. මා ඊටත් එහා ගිය දෙයක් තමයි මේ කතා කරන්නේ. අරවැයි පෙන්වන උපදෙස් අනවශ්‍යයි හෝ සුදුසු නැහැ කියනවනේ. ඒක අත්‍යවශ්‍යයි, අත්‍යවශ්‍යයි. නමුත් ඊටත් එහා මේක දන්න කාරණයක් තියෙනවා. මෙන්න මේ කාරණේ ගත්තොත් තමයි මට පේන්නේ වඩාත් වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ කියන එක. ඒක අපි ධර්මයේ තේරුම් ගැනීම තුළ උපකල්පනය කරන ලබනවා. විතරක් නෙවෙයි අපට හමුවන සමහර තිබඳ සාර්ථක ජීවිත තුළ අපි දකිනවා ඕනෝන් කෙරෙහි පවතින අවංක භාවය සහ ඕනෝන් කෙරෙහි පවතින ඔය ධර්මයේ තියෙන ලැබි බව උන් හරිම වාසනාවන්තින් කරලා තියෙනවා කියන්නේ. අවාසනාවකට එහිමයි දැක ගන්න තියෙන ඉතාලි වෙයි. ඒකට හේතුව තමයි මේ සමාජයේ පවතින තරඟකාරීත්වය තුළ දරුවන් අවුරුදු 14 12 11 වෙනකොට දහම් අධ්‍යාපනයෙන් ඉවත් වෙනවා. අම්මල තාත්තලත් මේක අනුග්‍රහ දක්වනවා. ඔය දහම් පාසලට ගිහිල්ලා ගන්න පුළුවන් දෙයක් නැහැ. ඔය සාහිත්‍යයේ පැතිය හම්බ වෙන්නේ නැහැ. නිසා ඉක්මනින් හොඳින් විභාගේ පාස් කරන්න කියලා. පෞද්ගලික ගුරුත් මේ ඉරදප් ඔයකට බාධා කරනවා. Tamanda තියෙන නිමාඩු දවසේ දා නිසා පන්තිවලට අනුග්‍රහ දැක්වීම පේතුලින් ඔවුන් බුද්ධිමතුන් වේවි. සභාවේ පාස් කරන යම් මූර්තියක් දරන්න පුළුවන් මූර්තිකෙන් බවට පත් වේවි. නැත්නම් උගතෙක් බවට පත් වේවි. නමුත් අපි මේ කතා කරන සාර්ථක ජීවිතයේ උගතුන් තුල හෝ ධනවතුන් තුල හෝ පවතින්නේ නැහැ. ඔවුන් ඒ තුල මුදල් සදල් වලින් කරන්න පුළුවන් දේවල් ටික කරගන්න පුළුවන් වේවි. නමුත් ඒ කුටුම්බයන් නැත්නම් ඒ විවාහ ජීවිත තුලත් අර 80% අසාර්ථකත්වය. අපිට නොපෙනවා හෝ යම් යම් ආකාරයෙන් දැනෙන ආකාරයෙන් මේ හැම දෙනා තුළම මේ අසහනකාරී ජීවිතය තිබෙනවා. අන්න ඒ ඉලක්ක කොටගෙන එසේ නොවන්නක අපි කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මේ ධර්ම දේශනාවේදී මම පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. මේ සඳහාත්ම උපයෝගී කරගනු ලබනවා බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරලා තියෙන අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ පවතින පඨම සංවාස සූත්‍රය. ආරම්භක ස්ථාන වශයෙන් මෙතන මම ගන්නෙ. සංවාස කියන්නේ එකතු වාසය කිරීම කියන එක. දෙන්නෙක් එකතු වෙලා වාසය කිරීම එක දෙදරට. සංවර්ධනයේ මේ සංකේත වචනේ පාවිච්චි කරන්නේ සියල්ල එක් කර ගන්නවා කියන එක. ඒක අද මේ අය යම් කිසි වෙනත් ක්‍රියාවලියකට යෙදුවට වචනේ එච්චර අසංවර වචනයක් නෙවෙයි. දෙන්නෙක් අම්මා තාත්තා වශයෙන් සැමියා සහ බිරිඳ වශයෙන් එක්ව දවසේ ගත කරන ජීවිතය. ඒ ගත කරන ජීවිතයේ බුදුරජාණන් වහන්සේ අදහලා තිබෙනවා මේ සමාජය තුළ ආකාර හතරක් තියෙනවායි කියලා. මේ ආකාර හතරෙන් තුනක්ම වාසනාවන්තයි. එකක් විතරයි වාසනාවන්ත වෙන. එහෙනම් අර 80-75 කියන වචනේ සාමාන්‍ය. එතනටත් හරියනවා ගැලපෙනවා. නමුත් අපි උත්සාහ කරන්නේ ඒක එතනින් ඉවර කරන්න නෙමෙයි. මේ දුකසේ ජීවත් වෙන සංඛ්‍යාවට අදටත් පහළ ගමනින් සිට 50 දක්වා 40 දක්වා පිළිවෙල නම් තවත් පහළට ගාන්න පුළුවන් කියන අපේ විශ්වාසයක් පවතිනවා. කොහොමද මේ චවචවාහබ්දින් සංවසිත කියලා කියන්නේ. ඇතැමුන් මේක විග්‍රහ කරනවා මේ ප්‍රේතේ ප්‍රේතියක් සමග ජීවත් වෙනවායි කියලා. යකෙක් යකින්නක් සමග ජීවත් වෙනවා කියලා. නමුත් එච්චරම ගැඹුරට දන්නේ නැතා. ත්‍රිපිටකයේ එහෙම නැහැ. ඒක කවුරුහම හදලා දේශනා කළාද මම දන්නේ නැහැ. එතනට හැදලි කරන්නේ පස්තව් කරන බුදුන් දහම් සඟුන් ගරහන පුණ්‍යක්‍රියා කරෙහි විශ්වාසයක් නැති අසංවේදී කරහෙන් යුක්ත ද්වේෂයෙන් මෝහෙන් යුක්ත මිනිසෙක් ඒබඳුම කාන්තාවක් සමග වාසය කරනවායි කියන එක. පස්පව් කරන්න ලැජ්ජ නැති කාමගතා දත්තා දාන කාමීච්ඡාචර මුසාවාද සුරාපාර කරන ඒ වගේම සංවේදී මනසක් නැති පූජනීය මහා සංඝරත්නයට ගෞරවයක් නැති සංගතං දෝෂාරෝපණය තරම් හේතු රහිතව මෙබඳු පුද්ගලෙක් ඒබඳුම ගති ලක්ෂණ ඇති පුද්ගලයෙක් සමග ජීවත් වෙනවා කියන එක. ඒකත් එතන ඔවුන්ගේ ජීවිතයේ අධ්‍යාත්මය වන්නේ ලෝභය ද්වේෂය මොහය. ලෝභය ද්වේෂය මොහය කියලා කියන්නේ අකුසල් නැත්තම් මායයට අයිති දේවල්. එහෙනම් මායයට අයිති ජීවත් දේවල් වල සෝදායී ජීවිතයක් තව තින්නේ නැහැ. ඒක තේරුම් ගන්න වෙනවා. ඊළඟට තව දෙවෙනි කොටසට පැහැදිලි කරනවා චවෝ දේවියා ශබ්දයෙන් කියන්නේ. චවෝ කියන වචනෙන් ගන්නේ අර වගේම පස්තව දසාකුස පස්තව උතරම දසාකුසලේ නමුරු ඒ වගේම ආගමික පිළිබඳ ලැබියාවක් සහ එවන් ප්‍රශංසාවක් නැති වෙනවහන්සේලාට. නමුත් ඒ කියන පැත්තෙම අනිත් පැත්ත තමයි දේවියා කියලා කියන්නේ. ඒ කියන්නේ පංච පාපේට විදු නැති ලැබි නැති අකමැති බුදුන්ට සහතුන්ට ධර්මයට ගරහන්ට අකමැති යහපත් මනසක් තියෙන කාන්තාවක්. එයාට තමයි දේවියා කියලා කියන්නේ. එතකොට අතන පහත් මිනිසෙක් යහපත් කාන්තාවක් සමග ජීවත් වීම තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. තව දේවියා සද්දින් සම්සිද්ධි කියලා. ඊළඟට පුරුෂ පක්ෂයත් ඉන්නවා. පංචපාපයක තරම් ප්‍රිය නැති බුදුන්ට සහතුන්ට නැත්තම් පූජ්‍ය පක්ෂයට ගරහන්ට තමයි ඇති ශ්‍රද්ධාවන්ත දරු කරන පිරිසක්. ඒ චරිත ලක්ෂණ වලට තමයි එතන දේවෝ කියලා කියන්නේ. නමුත් කාන්තාවනුත් සිටින අර කියන ආකාරයෙන්ම පංචකාපයේ වයින් කොටසක් කරන කිසිම සංයමයක් සංවරයක් නැති සංවේදී බවක් නැති තවත් විදිහකින් කියනවා නම් කිසි කෙනෙකුට ගෞරවයක් නැති හතර කටවල් දින ඔය වගේ කාන්තා පක්ෂයක්. ඒ වගේ කෙනෙක් අහුනොත් එහෙනම් එතන ජීවිතයක් දැක්කහම කොහොමද තියෙන්නේ? දෙවියෙක් නැත්තම් උසස් මිනිසෙක් පහත් කාන්තාවක් සමග වාසය කරනවා. මෙන්න මේ ඒකක තුන තුලම තියෙන කිදි. අවසානයේ උන්වහන්සේ වදාරනවා දේවෝ දේවියා සද්දි කනෝසති. අන්න ඒකේ තියෙන හොඳ ලස්සන ගැළපීමක්. දේවතාවෙක් දේවතාවියක් එක්කලා කියනවා වගේ එතනින් පෙන්වන්නේ අර තියෙන පාප ධර්මයන් ජීවිතයේ ආරම්මණයන් තේමාවන් වශයෙන් නොගත්. සංතාව සහ පිරිමි ආදී දෙනාම. යහපත් දේවල් එකට එකතු වෙලා කරන්න පුළුවන්. ඒ වගේම බුදුන්ට ධර්මයට ආදී කරේ තමන්ගේ ආගම අපහාස උපහාසිත ලක්කරන චරිත ලක්ෂණ තිබෙනවා නම් ඒ දෙදෙනාගේ වාසය බොහොම එකට වාසනාවන්තයි කියලා පැහැදිලි කරලා තියෙනවා. මේ පිළිබඳව මට පැහැදිලි කරන්න උදින් මම ගන්නවා තවත් උදාහරණයක් නකුල පිටු සූත්‍රයෙන්. නකුල පිටු සූත්‍ර ගොඩක් තියෙනවා. සූත්‍ර දේශනාවල නකුල පියතුමා විතරක් බුදුරජාණන් වහන්සේම කරපු සූත්‍රයක කියන්නේ නකුල සූත්‍රය. නමුත් මෙතන නකුල මාතා සහ පියාගේ අදහසක් දක්වන බුදුරජාණන් වහන්සේ. නකුල මාතා පිතා කියලා කියන්නේ ඔය කියන දේවෝ දේවියා සංගත සමසිතපත්දී සංගතති වගේ අවදිවිත අවසානයේ දක්වන වාසනාවන්ත ජීවිතයක් ගත කළ දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාගේ පැතුමක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉදපත් කරනවා. ඒ තමයි ස්වාමීන් වහන්සේ නකුල පියතුමා ඔකේ හිතින් කයින් වචන හිතින් වචන වචනෙන් පමණක් නෙවෙයි හිතින්වත් මායිස්මා කියන්නේ. ස්වාමීන් මේ මතුල මාතාවත් එහෙමයි. ඒ නිසා අපි මෙලෝ වශයෙන් එකට හිතියා වගේම පරලෝ වශයෙන් උත් අපි හැම එකට ඉන්නත කැමතියි කියලා ඔවුන් බුදුන් වහන්සේට පැහැදිලි කරනවා. එහෙම එකට ඉන්නත කැමති නම් ඒ අය ළඟ තියෙන තෝන චරිත ලක්ෂණ හතරක් බුදුරජාණන් වහන්සේින් පසුව පැහැදිලි කරනවා. ඒක නකුල මාතාවන්ට පමණක් නෙවෙයි නකුල පියතුමාට පමණක් නෙවෙයි ඒක මේ සමාජයේ එහෙම වාසනාවන්ත ජීවිත ගත කරන්න කැමති හැම කෙනෙකුටම අදාළ කරුණක්. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරන්නේ ඒකත් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තිබෙන්නේ නකුල පිටු සූත්‍රයේ උභෝච අස්සු මේ දෙදෙනාම කියන්නේ පාර්ශව දෙකම නකුල මාතා සහ නකුල පිට කියන සමසද්ධා සමශීලා සමචාගා සමපඤ්ඤා අන්න ලස්සන වචන ටිකක් දෙදිනෙකුගා තියෙනවා අපි මේ දෙන්න මතකගෙන ගත්තා සමානත්වයක්. ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න ඕන. සීලෙන් සමාන වෙන්න වෙනවා. පරිත්‍යාගයෙන් සමාන වෙන්න වෙනවා. ඒ වගේම නුවණින් සමාන වෙන්න වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රය නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අපිට කතා කරන ඔය විවාහයේදී බලන්න පොරොන්දු බුදුරජාණන් වහන්සේගේ. මේකෙම තියෙනවා නම් මෙලෝ වශයෙන් විතරක් නෙමෙයි ඔවුන්ට පරලෝ වශයෙන් පවමන ගෙන්න පුළුවන් කියන උන්වහන්සේ වදාරනවා. තේ විච්ඡේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සති අபிසම්පරාංච අඤ්ඤමඤ්ඤං පස්සති මෙලෝදි පමණක් නොව ඔවුනොන් දකිනවා පරලෝදි පවා කියලා උන්වහන්සේ වදාරනවා. උන දැන් අපි ආව යම් තැනකට. කොහොමද? පොරොන්දම කියන වචනක මම ආවා. මෙන්න මේ අද සමාජයේ යුගදී පෙන් කරන්න හදන යුවලක් සඳහා ඔවුන් එහෙම නැත්නම් මව්පියන් ඔවුන්ගේ ජන්මපත්‍ර පරීක්ෂා කරමින් ඔවුන්ගේ ගැළපීම් දලපනු ලබනවා. මෙන්න මෙතෙන්දි මේ සමතද්දා සමශීල සමත්‍යාග කියන දේවල් හොයන්නේ නැහැ බෑ. පිරිමියා නම් හොයන්නේ කාන්තාව ලස්සනද කියලා. කාන්තාව හොයන්නේ පිරිමියා කඩවසම්ද කියලා. කම්මල තාත්තල හොයන්නේ කාල බේලා ඉන්න ධනිය තියනවාද කියලා, ඉඩකඩම් තියනවාද කියලා. මෙන්න මෙහෙම ඔවුන්ගේ දැක්කෙන් ඔවුන් ජීවිත සතුටක් වෙන්න මේවා තිබුණොත් ඇති කියලා තමයි ඔවුන් ගලපන්නේ. ඊළඟට අස්සස්ස කරන අය, ඒ පිළිබඳ දන්නා හෝ අයෝ නොදන්නා අය විතරක් මේක කරනවානේ, ජන්තම් දන්නා අයත් කරනවා. ඔවුනුත් මේක බලලා ගලපනවා. ගලපලා කියනොත් 60යි 70යි 75යි ගලපෙන්නේ කියලා. කොහොමත් 100ක් ගලපෙන කේන්ද්‍ර මේ ලෝකේ නැහැ කියලා තේරුම් ගන්නවා. ඒ නිසා මේ ගලප ගන්න අය තේරුම් ගන්න මෙන්න මෙහෙම දේවල් තියෙනවා මෙතන. මොකද්ද? යමෙකුට යම් කෙනෙක් ඕනෑ වුණා නම්, අපි කියමු පුරුෂයෙකුට කියලා, කාන්තාව ඕනෑ වුණා නම් ගැළපෙන්නේ නැත්නම් ඔහු රස්සස්ත විද්‍යාඥ කුලවා කේන්ද්‍රයක් හදවා ගන්නවා ගැළපෙන එකක්. කාන්තාව පක්ෂිනුත් මේ වංචාවන් කරනවා, ගලපලා පෙන්නනවා. එතකොට හිත හැදෙනවා. නමුත් මේවා වංචාකාරී වේ. මේ ගැළපීම් කියන කොටස තමයි ඔවුන් දෙදෙනාට මේ සමමත්තමේ දේවල්. ඒ ටික අතර ගැටුමක් නොතියෙන්න පුළුවන්. නමුත් නොගැලපීම් යම් යුවලක් එකතු වෙනවා නම් නොගැලපීම් ටික කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන්න. ඒ නොගැලපෙනවායි කියලා කියලා දෙන අයට ඔබට බෝධි පූජාවක් කියන්න කියන වෙලාවට මේ දෙකයි එක ගලපලා දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් හරියට බුදුදහම අසතේරුම් ගන්න. ඒ නොගැලපීම් ටිකත් හරියටම ගලපලා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒකයි විශේෂත්වය. ඒ බුදුදහම කියලා කියන්නේ ඔබ පාසල් ගිහිල්ලා ඉගෙන ගන්න විෂය අධ්‍යාපනය නම් නෙවෙයි. ඒක වඩා ගැඹුරු කරුණක්. ඉන්නේ ධර්මදේශනාවේ අද තමයි පැහැදිලි කරනවා. ඒ නිසා ඒ ටික තේරුම් අරගෙන ඔබට එකක් පෙන් වෙනට පුළුවනි නම් එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් අර දේවෝ දේවියා සබ්බිකං අසුදි කියන ගොඩට ඔබට ඇතුළත් වෙන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි නොගැලපීම් අයින් කරලා ගැලපෙන ඔවුනොන්ට ප්‍රිය කිරිහා තැනිසේ ඔවුනොන් ඉක්මවා නොයන ප්‍රතිම කියනවා නම් මිහිමත දෙවුලක්. යුග දෙවිය ගිනිදියක් වෙනවට සුවසින් ලෞකික සහ ලෝකෝත්තර පැත්තට හැපින් පිරුණ ජීවිතයක් බවට පත් කරගන්නට බුදු සමය අවවාද කරන ලබනවා. බුදු සමය අවවාද කරන ලබනවා. බුදු සමය කරුණු පැහැදිලි කරලා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව මා ඉදිරි කාරණාවට යන්න මත්තෙන් මේ විශේෂයෙන් මේක වැඩිහිටි මව්පියන් අසනවා නම් Tamange දූ දරුවන් කෙරෙහි මේක සැලකිලිමත් වෙන්න. තරුණ පිරිස මේක අසනවා නම් යුග දිවිය කියන එක සාර්ථක වෙන්නේ ධර්මය අතෑරලා ගිහින් නෙවෙයි. ධනයෙන් සහ රැකියාවෙන් පමණක් නෙවෙයි. ඔවුන් තුළ අන්නයට දරු කරන්න පුළුවන් අන්නයිගේ මත දරා ගන්න පුළුවන් සංයමයක් සංවරයක් තියෙනවා නම් තමයි මේක කරන්න පුළුවන්කමක් තියෙන්නේ. මම මේ ග්‍රන්ථ කියවලා තියෙනවා. මේ ග්‍රන්ථ තුළ දැකපු දේවල් වලින් මම එකක් ඉදිරිපත් කරන්න කලක් ඔය මට කියවන්න ලැබුණා සිංහලෙන් තිබෙන මේ අපි වට කියනවා උපනිෂද් කියලා. උපනිෂද් ඉන්දියාවේ බුද්ධ කාලයට පෙර පවා තිබුණු ග්‍රන්ථ සමූහයක්. නමුත් ලංකාවේ සිංහල පරිවර්තනය යන්නම් පුස්තකාලවල තියෙනවා. මට මගේ දැනට අවුරුදු 30කට 35කට විතර ඉස්සෙල්ලා යම් දවස් කාලෙක මට ඒක හම් වෙලා මම ඒ කාලෙත් ඔය ගැඹුරු දේවල් කියන දේවල් තියෙන පොත්වලට මාපේ කළා කියලා බලලා තියෙනවා. මෙන්න මෙතනදී මාත මතක තියෙන එක තරුණක් මම ඔබට ඉදිරිපත් කරන්නම්. ඒ උපනිෂද් ග්‍රන්ථවල සඳහන් කරනවා ඒ ආගම අදහමයි. ඒ අභිධර්මයෙන් එක්කෙනම යුවලකට ඒ පූජ්‍ය පක්ෂයේ විතර ගියාකම ආශිර්වාද කරලා කරන අනුශාසනා වෙතිනවායි කියලා කාන්ත පක්ෂ කෙනෙක්ට. ඔබට දරුවන් 10 දෙනෙක් ලැබෙනවා නම් ඔබ ඔබේ සැමියා 11 වෙනි දරුවා බවට පත් කරගන්න බැරි නම් ඔබට ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. පියාගෙන් පැත්තෙත් එහෙමයි. ඔබට දරුවන් 10 දෙනෙක් ලැබෙනවා නම් ඔබේ බිරිඳ ඔබගේ 11 වෙනි දියණිය බවට පත් කරගන්න බැරි නම් ඔබට ජීවිතේ සාර්ථක කරගන්න වෙන්නේ නැහැ. මේකෙන් කියන්නේ සදාකාලිකව එහෙම වෙන්න කියන එක නෙමෙයි. සැමියා සහ බිරිඳගේ ජීවිතය ජීවන භූමිකාව වෙනම කරුණක්. නමුත් මේ සමාජයේ හැදෙනකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දියණියක් හැම විටම තමන්ගේ යහපත් පියාව ආදර්ශයට අරගෙන තමන්ගේ හිත තුල හොයනවා පියාවගේ කෙනෙක්. කාන්තාව හැම විටම පුතා හැම විටම තමන්ගේ මව ඇසුරු කරලා මව තුල තියෙන යහපත් හැදියාවන් තුලින් තමන් හොයනවා අම්මා වගේ කෙනෙක්. මේක මානසික තත්ත්වයක්. එතකොට අන්න ඒක තමයි මේ පෙන්නන්නේ. අම්මා ළඟ තියෙන චරිත ලක්ෂණ බිරිඳ ළඟ තියෙනවා නම් ඒ කියන්නේ අවශ්‍ය මොහොතක හැම මොහොතක නෙමෙයි දුකට පත් වෙන මොහොතේ වේදනාවට පත් වෙන මොහොතේ සත දාන්න පුළුවන් අම්මා වගේ කනසවන්න පුළුවන් තාත්තා වගේ කනසවන්න පුළුවන් ගති ලක්ෂණ නැත්නම් එහෙමනම් මේක සාර්ථක වෙන්නේ නැහැ කියන එක ඔය පුරිෂ ග්‍රන්ථවල තියෙන අවවාදී සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මේකෙන් පෙන්වන්නේ අපි ඒ දකින්ත ඕන විදිහ බිරිඳක් විසින් විතරක් නෙමෙයි සැමියෙක් වශයෙන් විතරක් නෙමෙයි. කොහොමනම් මේ වචන දෙකට වඩා මේකට ලස්සන වචන දෙකක් ගන්න කැමති. ඔවුන්ට පුළුවන් නම් හොඳ යාළුවෙක් සහ එළියක් විදිහට ඉන්න. අන්න ඒක තමයි අපි මේ පැහැදිලි කරන්නේ. මේකට අවශ්‍ය ධර්මීය මාර්ගයට පැහැදිලි කරනවා. ඉතින් පෙර තව යමක් කියලා ඉදන් තියෙනවා. තේරුම් ගන්න ඕන කාරණයක් කියලා මෙතන. දැන් බලන්න ඔය ඔය අංගුත්තර නිකායම තියෙන ඊළඟ සූත්‍රයක තියෙනවානේ සප්තබරියා කියලා සූත්‍රයක්. සප්තබරියා කියලා කියන්නේ බිරියක් සතු චරිත ලක්ෂණ හතක්. පිරිමිත් බිරියන් හත් දෙනෙක් ගන්න වෙන්නේ නැහැ මේ හත් දෙනා හොයාගන්නට. මේකෙ පෙන්නනවා කරදරකාරී බිරියන්ගේ පැත්ත. වදක බාරි, ස්වාමි බාරි, චෝර බාරි කියලා. ඒ වගේම හොඳ බිරියන් පැත්තක් පෙන්නනවා මාතු බාරි, දාසි බාරි, භගිනි බාරි කියලා. මාතු කියහම අම්මා වගේ කියන එක. භගිනි කියුවහම සහෝදරියක් වගේ කියන එක. දාසි කියුවහම සේවිකාවක් වගේ කියන එක. මේකෙන් කියන්නේ වැරහැලි ඇඳගෙන දිවා රාත්‍රී දෙකේ සේවිකාවක් වගේ ඉන්න කියන එකක්. ඒක නෙවෙයි ඉතින් පෙන්නන්නේ. අවශ්‍ය මොහොතක මේ චරිත ලක්ෂණ තුලින් තමයි සම්ය අභිසිද්ධ දිනා ගන්න පුළුවන්. ඒක අනිත් පැත්තටත් හරි. ඒක පාක්ෂික වෙනම අරුදිරපත් කරන්නේ. පුරුෂතාක්ෂයෙන් ගත්තහමත් එහෙමයි. අන්න ඒක තමයි අර උපනිෂද් ග්‍රන්ථවල තියෙන කාරණාව බුදුරජාණන් වහන්සේ ඊට වඩා මනාව පැහැදිලිව සප්තපරියා සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. නමුත් අවාසනාවකට මේ චරිත ලක්ෂණ කිසිවක් හදාරන්නේ නැතුව අසංවේදීව මත්පැනට සුරාවට දුරාචාරයට මෙවැනි දේවල්ට හුරු වෙලා වැරදි ආකාරයකට තමයි මේ ජීවිතයට එළමෙන්නේ බොහෝ දෙනෙක්. මේ පිළිබඳව තාම පැහැදිලි කරන ඉදිරියට ඊට මස්යෙන් මට ලස්සන දෙයක් කියන්න තියෙනවා. මා කියවනේ මම මේ පොත්පත් කියවනවායි කියලා. මේ පොත්පත් තුළ තියෙන ලස්සන කතාවක් මම ඔබට ඉදිරිපත් කරන්නම්. කවුරුත් නාවෙන්නත් එපා, සරල කොට ගන්නත් එපා, ඇත්තද බලන්න. බොහෝ දෙනෙක් මේක දන්නේ නැහැ. මේකෙදි මට හැබැයි ධර්මදේශනා කරන්න සිංහලෙන් වුණාට මේකට ඉංග්‍රීසි වචනකට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. නැත්නම් ඒකේ අර්ථය හරියට ගන්න බැහැ. එබඳු චින්තකයෙක් තමයි අපහාසයට වගේ අසාර්ථක ජීවිතය පිළිබඳව උපාසිර ලක් කිරීමක් කරලා තියෙනවා මෙන්න මෙහෙම. ඔබත් මේක මතක තියාගන්න. මේ විවාහ ජීවිතයේදී මුදු තුනක් පළඳවනවාලු. යුපදීවිත එකතු වෙන දෙදෙනා මුදු තුනක් පළඳව ගන්නයි කියලා තියෙනවා. පළවෙනි එක තමයි engagement ring. ඒ කියන්නේ ඔබ දන්නවා අපි සිංහලෙන් නම් කියනකොට නම් දීම කියලා. නැත්නම් නාම යෝජනා වෙන දවසේ සමහර විට මහත්මයා සහනෝන යම් කිසිසුකට දෙයක් ඇඟිල්ලට මාරු කරගන්නවා වෙන පුළුවන් සංකේතය. දෙවෙනි එක තමයි wedding rings with අසාධන දිනයි කියන එක විවාහ ලියාපදිංච කිරීමේදී නැත්නම් මව්පියන්ගේ අවසරයට යුතු දිවි තෙළඹීමේදී අදත් අපින් දක්න ඇඟිලි වලට මත් මාරු කරගන්නවා. මේ දෙක නම් ඔබට පෙන්නවා. අනිතර මේ දෙකට නියත නැකතකුත් තියෙනවා. ඊළඟ මුදුව එහෙම නැකතට පවන ගන්න එකකුත් නෙවෙයි. පිරිසිදුලිය පරඳව ගන්න එකකුත් නෙවෙයි. ඒකට වෙලාවක් කලාවකුත් නෑ. ඒක සමහරවිට මම දකිනවා විවාහ වෙන්න විතර පින්න තුන අතරක් නේද තියෙනවා. විවාහයේ දවසේ ඉඳන් මේක ආරම්භ වෙන්න පුළුවන්. ඊට පස්සේ මංගල ගමනින් පසු නිවසේදී නැන්දම් මගේ වචනයක් නිසා, දෑවැද්ද නිසා, එහෙම නැත්නම් ඕනෝන් සතු පෞද්ගලික චරිත ලක්ෂණයක් මතුවීම නිසා තමයි මේ ඊළඟ රින් එක පරඳව ගන්නෙ. හැබැයි මේක පරඳවන්නේ ඇඟිල්ලට නෙමෙයි. මහත්මයා නෝනාගේ, නෝනා මහත්මයාගේ දෙන්න. මොකද දන්නවද ඒක කියන්නේ? suffering. මට ඉංග්‍රීසි ගන්නපු ගුරුවරයා සස තියෙන වචනයක කියලා දුන්නේ තෙලෙනවායි කියන එක. suffering from headache, suffering from earache ආදී වශයෙන්. එතකොට ඒකෙන් කියන්නේ තෙලෙනවා කියන එක. ඉතින් මම මේකට මේ වර්තමාන සමාජයේ මේ විවාහ ජීවිතය තුළ තියෙන suffering එකට වෙනත් අර්ථයක් ගන්නවා. මේකට කියන්නේ අපි ගම්මු දයන් විතරන ගායකයාගේ ජීවිතයකින් විඳින්න දුන් ජීවිතය ආරං විඳවන්නද මේ භවය පුරා. සපරින් කියන්නේ විඳවනවා. මෙන්න මේ ධර්මයේ තේරුම් ගන්නත් නැති අවාසනාවන්ත විවාහ ජීවිත අර මුදු දෙක විතරක් නෙමෙයි තුන්වෙනි මුද්දක් දා ගන්නවා ජීවිතේ කවදා හරි දවසක. සපරින් ඔවුනොන් නිසා විඳවන එක. ඇත්තටම බුදු සමයේ තේරුම් ගත්ත ජීවිත තුළ මේ තුන්වෙනි මුද්ද තියෙන්න බෑ. මම ඒකට කැමතිත් නැහැ. ඒකයි මා ධර්මදේශනා කරන්නේ. මේ සතරින් නැමති මුද්ද දාගන්න නැති ජීවිතයක් ගත කරන්න කොහොමද කියලා. මේ අද අපි මේ සමාජය තුළ දකින දේවල් මේ කතා කරන්නේ. බොහෝ ජීවිත ඇත්තටම අපට එළියට පෙන්වත මේ විඳවන්නේ මොකක් නිසාද? අන්න අර නක්ෂත්‍රයෙන් පෙන්වන ලබන ඕනෝන්ගේ නොගැලපීම කියන කොටස හඳුරන්නේ නැති නිසා සහ ගලප ගන්න විදිහ දන්නේ නැති නිසා. ඔබ දන්නවද මේ ලෝකේ වෙනස් කරන්න බැරි කිසිවක් නැහැ කියලා. එහෙනම් මේ නොගැලපීම් කියන්නේ ගස්දල්ද? නැහැ. ඕනෝන්ට සංවේදී වෙන්න පුළුවන් නම්, ඕනෝන්ට ගරු කරන්න පුළුවන් නම්, ඕනෝන්ට අවංක වෙන්න පුළුවන් නම් මේවත් වෙනස් කරගත හැකි. අන්නේ වෙනස් කර ගැනීම තුළ තමයි ජීවිතයේ ඉදිරියට සාර්ථක වෙන්නේ. දේවෝ දේවියා සද්දින් සංවසිත බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙහිමයි. දැන් අපට හම් වෙන කලාතුරකින් ජීවිත පවතිනවා. මට හමුත්තේ එක් මහත්මෙක් කියන දෙයක් තමයි. ඔවුන් පාසල් වයසේ දිනමේ සමහරට උත්පේ බුම ලබන කාලේ තම තුන් බවට පත් වෙන්නේ. විවාහ වෙන්න ඉස්සර මේ මහත්මයා කියපු දෙයක් තමයි ඇගේ අනාගත සහායිකාවට මින් පසු ජීවිතවලදී මා පිළිබඳව වැරදි ආරංචි කාන්තාව සම්බන්ධකල ආරංචි ඔබට ලැබෙන්න පුළුවන්. මට හිම සම්බන්ධයක් ඇති කරගන්න කිසිම අවස්ථාවක් නැහැ. ඒ නිසා කිසි විදිහක සැක කරන්න එපා. බලන්න ඔවුන්ගේ අවංක භාවයේ පිටතර හොඳද කියලා. අදත් ඔවුන් මා දන්නවා කිරිසා තැනිසේ චෝලියම් බුදු සමය ආවාසය ලැබෙන තවදුරටත් නිරවුලවින් ජීවත් වෙනවායි කියලා. අනේ වගේ මට තවත් ඒ වගේ ආරංචි ටිකක් ලැබිලා තිබෙනවා. මම දන්නවා ඒක දැනට අම්මා තාත්තා පිළිබඳව දරුවන් කතා කරනවා. හරිම සන්තෝෂෙන් කතා කරන්නේ. ඒ තාත්තා නැත්නම් ඒ අම්මා තමන්ගේ සැමියා හෝ බිරිඳ වැසිකිළියට නැත්නම් නාන්න ගිහිල්ලා නානකාමරෙට ගිහින් එනතුරුත් දොළඟට වෙලා ඉන්නවයි කියනවා. බලන්න කොච්චර වෙනස්ද කියලා. ඒ වගේ මම දන්නවා තවත් තැනක දුෘති උසස් සැමියා තමන්ට නිවසේ වලට සැපේක අනිමි ඉසේදි කාල නෙවෙයි තමන්ට උදෑසන කිවි දිරුගෙනත් දෙන්නේ දිසින්නේ නැගිටලා මම එන්නේ මහන්සි වෙනවා නේද කියලා ගෞරවයෙන් අර්ථය ඉදිරු පිළිගන්නවා. අපටත් එහෙම අපි ගෙවල් වල ඉන්න කාලේ දැකලා තියෙනවා අපේ අම්ල සැපලු ජීවිත. ඒ වගේ ඔය තියෙන සැපරින් තිබුණේ නැහැ. ජීවිතේ එකම දවසයි මම සමහරට බැලලා ඇත්තා මගේ තාත්තා සැරින් කතා කරනවා. දෙවිතේ එකම දවස්ට අම්මට ඒක ටිකක් තරහයි. මම ඒ වගේ ගැටුම් තිබුණේ නැහැ. නමුත් එහෙමද මේ මත්පැන් වීම වයි විශ්වාස නැතිකම වංචනික බව තුළ ජීවිත කොහොමද වෙලා තියෙන්නේ? මේ තුළ මා දකින කරුණක් තමයි. සුන්දර වූ ලෝකයක් බලාපොරොත්තු වෙන එක්කන් වෙන බොහෝ දිනකට හම්බෙන්නේ අසුන්දර ලෝකයක්. ඉහළ පෙළේ ගායිකාවක් වෙන ප්‍රබුද්ධ ගායිකාවක් වෙන සුජාතා අත්නායක ගායිකා උත්තමාවී කියලා මම කියනවා. කියන ගීතයක තියෙනවා මෙහෙම. විවාහ වී තරුණ බිරිඳ පතායන සුවේ අන්තිදී මුතු මැණික් මල් හන්නොෂ. අර මේ දීපේ ඔක්කොම මතක නෑ ළමා කාලේ හපිතක්. අවසානයේ තියෙනවා ආදරයෙන් අමතුණු ඇත එන අමතුණු මැන එයම මට ඇති. මේ ආදරණීය ආමන්ත්‍රණය පවා බිරිඳක් සැමියෙක් සංහන දෙයක්. ආදරණීය ආමන්ත්‍රණයෙන් තියෙන ලෙන්ගතකම නමුත් ආදරණීය ආමන්ත්‍රණයන් වල ස්වභාවය අපට පාර යනකොට ඇහෙනවා. මම මත්තෙන් දීලා ඇවිදර ඇවිදින් ආදරණීය ආමන්ත්‍රණය කරන්නේ. ඒ කරන ආමන්ත්‍රණයන් පාඩම් කරගත්ත කුංචි ළමයි අපි ඉස්සරහා කතා කරන හැටි අපට ඇහෙනවා. අපි හොඳටම දන්නවා ඒවා ගෙදරින් අරන් ඇවිත් තියෙනවා කියන්නේ. මේ ගිනිගෙවල්. ඒ නිසා තේරුම් ගන්න අවශ්‍ය කරුණක් තිබෙනවා. අපිට මේ යුග දිවි සම්බන්ධයෙන් ගත් කල ඇත්තටම පිරිණියා පිළිබඳව කාන්තාවට අවබෝධයක් බොහෝ දෙනාට නැහැ. කාන්තාව පිළිබඳව බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඔවුන් හිතන්නේ උන් දැන් මේ පිටින් තියෙන කාන්තාව තමයි ඇතුළත් ඉන්න සම්මේ ශරීරයේ ඉතරයි දැනගන්න ඕනේ කියලා. නැහැ. ඊට වඩා බොහෝ දේවල් ධර්ම ගාන්තල උගන්වනවා. ඒ කාන්තාව පිළිබඳව ඉගෙන ගන්න මේවා පිළිබඳව ඉගෙන ගන්න විනය පිටකේ මේවා කොහොමද ගන්න කියලා කෙනෙක් හිතන්න පුළුවන්. වැඩි ඕනනේ අබුදුරජාණන් වහන්සේ විනය ශික්ෂා පද ගොඩාක් පනවලා තියෙනවා. නිරන්තරයෙන් වෙනස් කරලා. මේවා තුළ කියන කතාවල් කියන්න බැරි තරම් දේවල් සමාජයට තියෙනවා. සඳහන් එක තිබිලා තියෙන්නේ මේ සමාජයේ ප්‍රශ්නේ. ආමුදුපත්ත් තිබිලා තියෙනවා. ඉතින් ඒ පොත්පත් කියවලා දැනුම ලබා ගන්න ඕන. තනෝ විද්‍යාත්මක ග්‍රන්ථ කියවලා දැනුම ලබා ගන්න ඕන. මේ දැනුමක් නැතුව ඔබ කායික වශයෙන් පරිණත වූ පමණින් ඔබට කණේක් වෙන්න පුළුවන් හෝ බිරියෙක් වෙන්න පුළුවන් කියලා හිතනවා. නැහැ. ඉතින් එහාට මේක ගැඹුරු ජීවිතයක්. මේ පිළිබඳව වෙනම ධර්ම දේශනාවක් තියෙනවා ධර්ම සම්පත් වෙනවා. ඒ නිසා මේ ගැන කතා කරන්නේ මා අද කතා කරන්නේ යුග දිවි පමණ ගැන පමණක් විතරයි. ඒ නිසා තේරුම් ගන්න කරුණක් තියෙනවා. ඉසිවිතක මේ සමාජයේ බොහෝ දෙනෙක් මේවා තේරුම් අරගෙන නෙමෙයි මේ තත්ත්වයටපත් වෙන්නේ. අපි ඇසුරට එන අපේ ආශිර්වාදයේ බලාපොරොත්තු වෙන කෙනෙක් අපේ දායකත්වයට තවත් කෙනෙක් අපි ළඟට ආවොත් එන්න විවාහයට මැත්තේ අපි පිරිත් නූලක් දැක ගන්නනේ පිරිත් නූලට ඉස්සෙල්ලා අවවාදයක් කරනවා. මේ අවවාදයේ අඳුනම සමාජයටම කියනවා. ඒ අවවාදය තුළ තියෙනවා රැකියාවකට ගියාපුවාම ස්ථිර භාවයට පත් වෙන පරිවාස කාලයක් දෙනවා. තවත් සුපාඩු පිනනම් හදා ගන්න වගේ අලුතින් හඳුනා ගන්න අධ්‍ය දිනෙක තුල පරිවාස කාලයක් තියෙන්න ඕන ඕනෙන් හඳුනා ගන්නට කියලා. ඒ වගේම ගැටළු විසඳා ගන්නට කඳු දෙක ඉඳන් බෑ. කඳු දෙක අතහැරලා නැග තින්න ඕනේ කියන්නේ. මම මේ කඳු දෙක උපමා කරන්නේ මොකද්ද? අපි ඉන්න සංස්කෘතිය තියෙන උප සංස්කෘති. මේ සායිකතු වෙන යොලක් හැදෙන සංස්කෘතියෙන් දෙකක. එහෙම කියන්න පුළුවන්. නාගරික සංස්කෘතිය, ගැමි සංස්කෘතිය. ධනවත් සංස්කෘතිය, දුප්පත් සංස්කෘතිය. ගුණවත් සංස්කෘතිය, එහෙම නැත්නම් මුඩුක්කු සංස්කෘතිය. ආදි වශයෙන් මෙහෙම හිතන්න පුළුවන්. මෙන්න මේ සංස්කෘතික පරිසර දෙකක ඉන්න දෙන්නේ එකතු වුණාම තමයි මේ හුඟක් ගැටළු වෙන්නේ. හේතුව ඕනෝන් කනගුණ හැටි ජීවත් වෙන ආකාරයේ කතා කරන ආකාරය වෙනස්කම් පවතී. ඒ නිසා පොරොන්දුන් වගේම බලන්න ඕන කාරණයක් මම හිතන්නේ සම සංස්කෘතියකින් යුක්ත පවුලකින්ද සමන්ත එකතු වෙන්න යන කෙනායි. එතකොට සිතුම් පැතුම් බොහෝ දුරට සමානයි. නැත්තම් ආමංගල කටයුතු, දීමංගල කටයුතු, දිනස් සාදවලදී අවශ්‍ය ආකාරයේ විලං කිරීම, අනවශ්‍ය ආකාරයට විලං කිරීම, නාස්තිකාර ස්වභාවයෙන් මේවා එක එක චරිත ලක්ෂණ. ඒ නිසා ඒ අවමයක් මේ අසමානකම් අවම කර ගන්න උන නම් මේවා පිළිබඳවත් බලන්න ඕන. ඉරකඩක් පිළිබඳව එන්නේ. මෙවද තත්ත්වයන් තුළ මා දකින කරුණක් තිබෙනවා. ඒ තමයි බොහෝ කාන්තාවන් අවුරුදු 15ක් 20ක් 25ක් සමන් දිසන්නේ සමග ඉඳලා දරුවන් සමග ඉඳලා. ඔවුන්ගෙන් ලබන්න වෙන දෙයක් නැහැ කියලා තේරුම් ගත්ත නිසා වෙන්නට ඇති තනසීම සඳහා වනාසන් භාවනා කරන් තියන්නේ. ඒකට යන්න එපා කියලා කියනවා නේ මම. යන්න ඕනේ ඒක පිස්සර වෙලා. ඒ වගේම බොහෝ දෙනාට පිරිමි පක්ෂයට මේ සඳහා ඊළඟට සුරාවට සූදුවට පෙළඹෙන්නේ මස්තැනට පෙළඹෙන්නේ අර වේදනාවන් සමනය කරගන්න නිසා වෙන්න පුළුවන්. මේ වැරදි පාර්ථ තිය නිසා. නමුත් නිවැරදි පාර්ථ ධ්‍යානං මේ විවාහයෙන් ඇති වෙන බැඳීම එන්නට එන්නට ලං වෙනවා ඇරුණාම, ලෙන්ගත් වෙනවා ඇරුණාම ඈත් වෙන්නේ නැහැ මරණය දක්වා. ආදරය කියන්නේ කායික සම්බන්ධතා ඉක්මවාගේ සුන්දර දෙයක්, ලෙන්ගත් දෙයක්. ඒක එන්නේ නැට වැඩි වෙන තොගෙන දෙනෙක් තුළ. ඔබ දකින්න යුග දිවිත් තුළ බලන්න. කිරිහා තැනිසේ නොවේද යුග දිවියට තුන දෙදෙනා. ඔබ දකින්න මෞපියන් තුළ හෝ ඔබ දකින්න වෙනත් යුවල තුළ බලන්න. ඔවුන්ගේ මේ සම්බන්ධතාවයේ ලෙන්ගතකම ජීවිත අගට යනකොට එන්න තේන්නට ලං වෙනවද? එන්න නැට ඈත් වෙනවද? මානම් දකින්න 80ක් 90ක්ම ඈත් වෙන සම්බන්ධතාව. එයි මේ. එකට කිරියා දැනසේ ජීවත් වෙන්න අවශ්‍ය ආදාන සාසනා බුදු සමය තුළ පිළියෙදී බුදු සමය විවාහයට හරස් කපනවා කියලා වැරදි ආකල්පයක් ඇති කරගෙන නැත්තම් ඊට තේරුම් ගන්න නැතුව ඔබ තනිව ජීවත් වෙන්න යනවා. අවසානයේ ඔබ අතිශයින් මොකද දුකටපත් වෙනවා, අවශ්‍යයටපත් වෙනවා. තවත් පැහැදිලි කරලා කියනවා නම් දින සාසනියා නයාසහ මුගතියා බවට සත්‍යච්ච අවස්ථාම අනන්ත දෙකලට දිනවා. මේ නම් අපේක්ෂිත ජීවිතයේ බුදු සමය තුළ එන්න මේක තුළ තියෙන තවත් දෙයක් තියෙනවා ආත්මාර්ථ කාමීලයක්. ඔබ දැකලා තියෙනවද කොටියා සපෙත් අල්ලගත්තාම කරන දේ. ඔබ දැකලා තියෙනවද බලලා මී මරාගත්තාම කරන දේ. උන් සෙල්ලම් බලලා සෙල්ලම් කරන මරිච්ච මීයන් එක්කලා. කොටියා සෙල්ලම් කරන මලතුමත් එක්කලා. අර මී මුවාටකෝ අර මීයන්ට තිබිච්චයි තියෙන්නේ. මේ වගේ ජීවිතයක් බොහෝ අසංවේදී පුරුෂයින් මේ සමාජය තුළ බලාපොරොත්තු වෙනවා. ආත්මార్థකාමී සුවයක් තමන්ට විතරක් අනිත් අයට මොකවත් නැති. කලමිනියක් වගේ කාන්තාවක් වෙන්න. මෙන්න මේකත් මේ ජීවිත අසාර්ථක වෙන්න කාරණයක්. මේ විවාහ ජීවිතය කියලා කියන්නේ බලලිත් මරාගත්ත මිනිහෙක් එක්කලා කරන සෙල්ලමක් නෙවෙයි. සජීවී කාන්තාවක් සමග කරන ජීවිතයක්. ඒ නිසා ඔවුන්ගේ ඕනෑකම් මනාව හඳුනා ගන්න ඕන. මේ සියල්ල හඳුනා ගන්න තමයි අපි බුදු සමය කියලා දෙයක් දෙන්න එකතු කරන්නේ. එනිසා බුදු සමයෙන් ස්ථාපිත ජීවිතය විවාහ ජීවිතය අතිශයින් වාසනාවන්ත කරනවා යරුණාම කිසිවිටකත් අවාසනාවන්ත කරන්නේ නැහැ. එනිසා පොළඹවන්න වැඩිහිටියන් මේ අද්දකින් තියන අය ධර්මයේ කියන දේ තේරුම් අරගෙන යන්න යුග දිවියට එතකොට අර ගැටලු ඇති වෙන සියලු ගැටුම් නිමා කරගන්න පුළුවන් වෙනවා, අවම කරගන්න වෙනවා. ගැටුම් සංකීර්ණ ගැටුම් බවට පත් වී ඈතින් ඈතට යන්නේ නැහැ. මේ ඈතින් ඈතට යාම තමයි අද රැකී සිටින හේතු වාචකය. හේතුව අපි දකින්නේ කිසිවෙක් කරන පරිපූර්ණ කලාතුරකින් කෙනෙක් කරනවම මේ කියන ආකාරයට බුදු සමය ගැඹුරු තේරුම් අරගෙන වන වාසනාවන්ත අනාගතයක් සඳහා ධර්මයේ පදනම් කොටගෙන එකතු වෙනවා. මගේ තේමාව තුළ ජීවිතයේ ධර්මය. ජීවිතයේ ධර්මයක ඕනෑ කෙනෙකුගේ දිහිපැවදී ස්ත්‍රී පුරුෂ ඕනෑ කෙනෙකුගේ විතරක් නෙවෙයි විවාහයේදීන්ගේ. අන්නේම බුදුහාමුදුරුව වදාළ වචනේ අලිත්ම මතක් කරනවා. බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේමනස්සං. ඒකේ විවාහ පියවලක් සඳහා අහිතාය කියලා නැහැනේ. බහුජන. බොහෝ ජනයානම් ඒයටත්. ඒ නිසා මේ මානසික ස්වභාවය තේරුම් ගත්ත අය පැහැදිලි කරන කාරණා තේරුම් ගන්න පුළුවන් නම් ඔබ මේ ගැටුම් ඇති කරගන්නේ මොන අමුල් කොටගෙනද? ඒ මුල් කරගන්න කාරණේ ඔබෙන් අයින් කරගන්න පුළුවන්. ඒ වගේම වර්තමාන සමාජයේ පවතින අග්‍රන්ථ විශේෂම විද්‍යාඥයන් කියපු විද ග්‍රන්ථ. මේ ග්‍රන්ථ තුළ මේවට අවශ්‍ය පූර්ණ උපදිස්ස පූර්ණ අවබෝධයක් තියෙනවා. මේ පොතක් පතක් මොකවත් කියන්නේ නැතුව ඔබ හිතනවාද? පිරිමියෙක් වශයෙන් නාරි දේහ පිළිබඳ ස්තූර්ණ දේවල් ඔබ දන්නයි කියලා. එහෙම නැත්නම් කාන්තාවක් වශයෙන් ඔබ හිතනවාද පිරිමියා පිළිබඳ ස්තූර්ණ දේවල් ඔබ දන්නයි කියලා. අන්න එතන මේ ගැටම තියෙනවා. ඒ නිසා මේක වඩා අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒ කොටස ධර්මදේශනා ඔබ දෙනම් මට කියන්න බෑ. මම දන්නවා නෙමෙයි. ආ පොත් විශාල සංඛ්‍යාවක් කියෝ කියන නිසා මේ සියල්ල පිළිබඳව මට යම් වැටහීමක් තියෙනවා. නමුත් ඒක ධර්මදේශනාවකින් කියන්න බෑ. ඔබට අවශ්‍ය නම් පෞද්ගලික වුණේ නැත්නම් ඔබත් පොත්පත් කියවා බලන්න. මම නළුලි ගෙනේ දැන් අවුරුදු 10 කට ඉඳලා කියවන කොටක් තියෙනවා. කියවන හැම කොටක් තියෙනවා. මේක ඉන්දියාවේ ජීවත් වුණ චින්තකයෙක්. එතුමන්ට කියන්නේ බලවන් රාජ්නිස් නැත්නම් ഘോഷතුමා කියලා. එතුමන්ගේ ග්‍රන්ථවල සිංහල පරිවර්තන මේ ලංකාවේ තියෙන අවෝෂෝ එතුමන්ගේ කියනවා කියලා. මේවා තියෙනවා පරිවර්තකයාගේ නම මත මතක නැහැ ජෝසෙෆ් රත්නලින් ඇති ගැහණු මනුස්සයා කියලා කොටක්. මම යෝජනා කරනවා මේ යුග දිවි අවුල් කර ගන්නා වූ පිරිමි ස්ත්‍රී හැම දිනාටම මේ ගැහණු මනුස්සයා පොත කියවන්න කියලා. ඔන්න මට දැනුම ආපු දැන් එකක් මම එලි කරා. අනික තමයි මම කතා කළේ පොලිසිය ග්‍රන්ථ අනික පිටිපිටකේ අනික එක වෛද්‍යවරු විසින් ලියනලද මේ දේවල් පිළිබඳව අනුවිද්‍යාත්මක ග්‍රන්ථ. අපිට මේ පිළිබඳව අධ්‍යයන බිඳුවයි. අධ්‍යයන අවශ්‍ය නැහැ. අපිට මිනිස් මනස තේරෙනවා. මිනිස් මනස ගැටුම් ඇති කරගන්නේ මොකක් මොල්කටද කියන එක අපි දන්නවා. ඒ නිසා ආත්ම කේන්ද්‍රීය සංකල්පයේවත් මම මුල් කොටගෙන සිටීම තමයි මේ ගැටුම අවුලවන්නේ. ඉතින් මම කියන මොළව ළමයට නෙමෙයි. ළමයා අවුරුදු 6-7 පණිනකොට මෙතන ඉඳලා මේ මම කියන මොළව තමයි ජීවිතේ එකතු කරගන්න ලබනවා. විශාසතාවට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මම කියන මොළාවේ ආරම්භය සමග 1 2 3 4 වශයෙන් යම් කරුණු අල්ලගන්න කරුණු 100ක් තියෙනවා නම් ඔකට දුක් 100ක් තියෙනවා. ධර්මයේ තේරුම් ගත නැතුව ගත කරන්නා වූ ජීවිතයේ මුල සිට අගට යනකොට මේ අල්ලා ගන්න සංඛ්‍යාව වැඩි වෙනවා. මේ තුරු දීටත් බලපානවා. ඒ නිසා එන්නට එන්නට උ දුක් වැඩි කර ගන්නවා කියන එක මේ සමාජයේම අපට පෙන්නනවා දර්ශනයක් වගේ. නැත්තම් කඩතකටින් පෙන්නනවා වගේ තමයි සමාජයේම මේ ස්වභාවය පෙන්නනවා. ලදරු මුහුණක දෙවිච්ච සුන්දරත්වේ, තරණ මුහුණක දෙවිච්ච විවෘත භාවය, අවංක භාවය මේ කිසිවක් නැහැ ජීවත් සිටියේදීම මලමිනී බවට පත් වෙනවා. අරු 50ට 70 යනකොට දුක දෙනවා. ඔන්න ඔබ ධර්මයේ පෙරදී යාමේ විපාක. ඒ නිසා දැන් මා පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ අවුල විසඳා ගැනීම සඳහා ඉබදු තත්වයකට පත් වීමට මත්තෙන් ජීවිතයට එකතු කරගත යුතු. බුදුජානන් වහන්සේ වදාළ ධර්මයේ කියලා කියන්නේ කුමක්ද කියන එකට තියෙන පැහැදිලි කරලා මතක තියාගන්න. මෙතනින් එන්නන්නේ පුද්ගලයෙක් වශයෙන් පාසල් ගොස් දහම් පාසල් ගොස් ඉගෙන ගන්නා වූ ආචාර ධර්ම ටික විතරක් නෙමෙයි. ආචාර ධර්ම ටික වගේම ඒකට පැහැදිලි කරනවා දසවස්තුක සම්මාදිට්ඨිය කියලා එකක්. මේ දසවස්තුක සම්මාදිට්ඨියක් තුළ කෙනෙක් හික්මෙනවා නම් හික්මෙන්නේ පුද්ගලයෙක් වශයෙන් විතරයි. නමුත් මේ අපි කතා කරන සංගමය පුද්ගලයෙක් වශයෙන් ලබන සංගමයේ ඉක්මවා ගිය දෙයක්. පුද්ගලයාට මුල් වෙන තවත් දෙයක් තියෙනවා. පුද්ගලයාට මුල් වෙන තවත් දෙයක් තියෙනවා. ඒ තවත් දෙය තේරුම් ගත්තාම තමයි අපිට අපේ සිත ඕනෑම මොහොතක පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. මිනිස් සිත හැම විටම ආයාලේ යන සුළුයි. පාලනයක් නැත්නම් සිත හොයන්නේම වැරදි පැත්තට යන්නට. ඒ නිසා බුදු සමය තුළ මේ වැරදි පැත්තට යන සිත පාලනය කර ගැනීම තුළින් තමයි සතර දෙනක් දෙන්නේ කියන එක චිත්තස්ස ධමතෝ සාදු චිත්තං දන්තං සුඛවහං කියන බුද්ධ වචනේ බුදුන් වහන්සේ වදාළනවා. සිත දමණය කර ගැනීම හපත් සිත දමණය කිරීම සුවගෙන දෙනවා. නමුත් කාය වචන සංවර කර ගැනීමට සීලය කියලා කිව්ව පමණින් කාය වචන වික්ෂාපදයන්ගෙන් සංවර කරගත්තර තමන්ට හිතෙන දේවල් පාලනය කරගන්න ඒ කායික වාචික සංවරය තුළින් නැහැ පුළුවන්කමක් තියෙන පොඩි දෙයක් විතරයි. කියන්න යාමම කියන්න නැතුව කීවා කියලා හිතාගන්න කියන්න පුළුවන්. කරන්න ආපුවම කරන්න නැතුව මම ඉතින් මෙතන හින්දා කියලා වචන කියලා නවත්තන්න. එහෙම නෙවෙයි ඒක නවත්තන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ටික හොඳට අහගන්න. තිරෝගුරු බුදු පියාණන් වහන්සේ ලෝක දේශනා කරන අදාරනවා සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛය අනාත්මය කියලා වචන තුනක්. මේක ඉස්කෝලේ ගිහින් පාඩම් කරගත්තට හරියන්නේ නැහැ. මම කියහගන්න. මේ අනිත්‍ය දුක්ඛය අනාත්මය ජීවිතේ පුළුවන් තරම් මුලදී අරගෙන භාවිත කරන්න ඕන දෙයක්. මරණයෙන් පසු භාවිත කරන්න ඕන දෙයක් නෙමෙයි. මේ ජීවිතය තුළ තියෙන යථාර්ථයක් පෙන්වන්නේ. තේරුම් ගන්න ඕන. ඔබ ඉතින් මේ අවාසනාවකට ඔබ පොදපත කියවලා ඉතින් බොහෝ දෙනාගේ ගාම් පාසල් හෝ වෙනත් පොදපතකින් සියලුම දේවල් කියලා දැසෝ විවෘත කරලා බලන ලෝකෙ දිහා. බලපන් ලෝකෙ තියෙන සියලුම වස්තු අජීවි අජීවි ඇති වෙනවා නැති වෙනවා. ඒවට සංස්කාර කියලා කියනවා. මේකයි බුදු සමඳුරු අදාළ කියලා. ඉතාලගෙන දැන් මම බුද්ධ ආගම දන්නවා කියලා සත්‍යක කරනවා. ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් දසම 0.1ක්වත් මේක තුළින් දැනගන්නේ. මම ඒකට උදාහරණයක් පැහැදිලි කළා මේක පෙර දවසට කිලෝමීටර් 6ක් 7ක් ඈත තියෙන නැවක් මුදුවේ ලේසට දකින්නවා කියලා. ඔබට හැඩයක් විතරයි පේන්නේ. ඒ අදහර්ථයේ පේන්නේ නැව ළඟට යන්න ඕනේ. ඒ නිසා අපි තේරුම් ගන්න වෙනවා. සංස්කාර කියන වචනේ තේරුම් ගන්න වෙනවා. සංස්කාර කියන වචනට පෙන්වන්නේ ඔබට අනාගතයක් ඇති කිරීමට ඉතුරු ඔබේ හිතේ ඉතුරු වන තල කියන එක. හේතු කියන එක. ඒකකට ඔබේ හිතේ ඉතුරු වන දේවල් නැතන තියෙන බාහිර දේවල් නෙවෙයි. තේරුම් ගන්න මේ කාරණා. ඒ වගේම සම්මාදිට්ඨියයි සූත්‍ර සඳහන් කරනවා කය මුල් කොටගත් සංඛාර තුනක්. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. ඒකට ඒක එක්කිනෙක මුල් කොටගෙන විතරයි. ඒ කියන්නේ විතක් විචාර සංඥා වේදන ආදි වශයෙන් ගත්තල ආසාර පාස්වාදී තුන. ඒකත් සංකාර කියලා කියනවා. නමුත් ඒකත් එහා ගියාම තුන් භවයක මේ සත්‍ය ඉපදවීමට අනාගතයේ ඉපදීමට හේතු වෙන මුල් වලටම සංකාර කියන්නේ. තුන් භවයක් බුදුන් වහන්සේ වදාහනවා. කාම භවය, රූප භවය, අරූප භවය. මතක තියාගන්න. බුදුන් වහන්සේ ලෝ 15 වෙනි විට මේ තුන් භවයේ උපදින්න හේතු එකතු කරගත්ත මිනිස් සමාජයක් තිබුණේ. කුසල නැත්නම් පින්තව කියන එක තුළින් මරණින් මතු කාම භවයේ දුගතිගාමී භව හා සුගතිගාමී භව. රූපාචර ධානලාභයෙන් කාලක්‍රියා කළොත් රූපී ධානය මගින් රූපී භවයේ. අරූපාචර ධානින් කාලක්‍රියා කළොත් අරූපී භවයේ. මේ තුන් භවයේම උපදින්නට සිටි එකතු කරන්නා වූ දේවල් වලට තමයි බුදුරජාණන් වහන්සේ සබ්බේ සංඛාරා කියලා කියන්නේ. එතකොට අපට මෙතන අවශ්‍ය නැති කරුණක් තියෙනවා මේ දිහි සමාජයේ නැත්නම් ධර්මස්ත්‍රික සාමාන්‍ය සමාජයේ ඒගොල්ලන්ට මේ ආනිජ්ජාවි සංකාරය ගැන දැනගන්න දෙම අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ වනාන්තරගත වෙලා ඉන්න ඉබඳු ධානලාභියෙක් ඉන්නවනම් ඔහුට පැහැදිලි කරලා දෙන්න. එහෙනම් අපි දැන් තේරුම් ගන්න උන පුණ්‍යාවි සංකාර සහ පුණ්‍යාවි සංකාර කියන්නේ මොනවද කියලා. අන්නව පුද්ගලෙක් වශයෙන් කටයුතු කරනකොට යම් කිසි ක්‍රියාවක් කිරීම තුළ ඔබේ අපේක්ෂාවක් තියෙනවා. එහෙම නැත්නම් යම් කිසි ක්‍රියාවක් තුළින් තුරුබ අල්ලා ගැනීමක් පවතින. මේ අල්ලා ගැනීම තුළ ඔබේ සිතේ ඉතුරු වෙනවා අනුසය කියලා දෙයක්. අන්න ඒ සංඛාරය අවකාශය සිදු වෙන එකක් තියෙන දෙයක් නෙවෙයි. අවිද්‍යාපච්චා සංඛාරා කියන තැන තියෙන එකට තමයි මේ සබ්බේ සංඛාරා කියලා කියන්නේ. තේරුම් ගන්න. නැතු බාහිර ලෝකෙ උපහත් නෙවෙයි. යමෙක් අවිද්‍යාව මුල් කොටගෙන තමයි මේ සසර උපදවන හේතු පුණ්‍යාදි සංඛාර වශයෙන් හෝ අපුණ්‍යාදි සංඛාර වශයෙන් හෝ ආනිජ්ජාදි සංඛාර වශයෙන් එකතු කරගන්නේ. එකතු කරගන්න එකට කියන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති. බුදුන් වහන්සේහි අනිත්‍යත්ව දේශනා කළේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. යම් විටක ඔබට නොනින් දකින්න පුළුවන් නම් තමයි මේ විසඳුම ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එහෙමනම් තේරුම් ගන්න මෙතන. අපි ළමා කාලයේ පහු කරගෙන යාමේදී මෙන්න මේ අපි අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා වගේ තව කෙනකින් ඔබ ගන්න. මොහොතින් මොහොත අපි ළඟ ඉපදින් නැසන තවත් ධර්මතාවයක් පවතින අපිට කියන ස්කන්ධ පංචකය කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඇසින් රූපයක් බලද්දී කනෙන් ශබ්දයක් අසද්දී නාසයෙන් ගඳ සුවඳක් නිද්දී නැත්නම් සිතෙන් අරමුණක් ගනිද්දී මුළු ජීවිතය පුරාම කය 24 පුරාම ඔබ මේ ඉන්ද්‍රිය පහෙන් සහ මනෝද්වාරයෙන් අරමුණක් එක්ක ජීවත් වෙන එක කරන්නේ. බාහිරින් මොනවා කරනවා කියලා කිව්වත් අන්තිමට ඇත් සිද්ධිය ස්කන්ධ පහක ඉපදීමක් මැරීම. ස්කන්ධ පහක ඉපදීම මැරීම ඒ මොහොතේ උපදින ස්කන්ධය පාලනය කරගන්න තරම් දැනුමක් නැතුව කිසිවෙකුට සිත සංවර කරගන්න පුළුවන් කමක් නැහැ. බාහිර සාක්ෂිකා පද මගින්. එතකොට මේ ධර්මතාවයේ අපි භාවිත කරන්න පුරුදු වෙන්නේ ස්කන්ධ පහක් වශයෙන් නෙවෙයි. මම නැමැති කෙනෙක් ඉන්නවා මේ සියල්ල මගේ සහ මගේ ආත්මය වශයෙන්. මට කැමති සමට අකමැති වශයෙන්. කැමතිනම් ඇලෙනවා, අකමැතිනම් ගැටුම් ඇති කරගන්නවා. අන්න විවාහ ජීවිතේට එන්න. මේ දෙදෙනෙක් ගාව නොගැලපෙන කාරණා ටික කියලා කියන්නේ අකමැති දේවල්. ගැලපෙන කාරණා ටික කියන්නේ කැමති දේවල්. දැන් ඉතින් සංස්කෘතික පරිසරයේ තිබිච්ච යම් කාරණා මතුවලා එනකොට අර තිබිච්ච ලෙන්ගත වචන විනුවට තරහයි මේක. බණින්න හිතන එක. බණින එක පළවෙනි පියවරක් වශයෙන් ප්‍රසන්නතා ප්‍රකාශ කරන එක. එතන නැත්නම් හිතුවක්කාරී වෙන එක ආදී වශයෙන් චරිත ලක්ෂණ වේදනා තුළ මතුවෙනවා. මේවා අනිත් කෙනා රුස්සන්නේ නැහැ. මෙන්න අර සතරින් පළඳවන වෙලාව. විඳවීමේ මුදුව පළඳවන වෙලාව. එතනින් එහාට රවල බලන එක බණින එකක් බවට, බණින එක ගහන එකක් බවට, ගහන එක පැක්ගලවන එකක් බවට ආදී වශයෙන් දිගින් දිගටම දුර දිග යනවා නයාසහත් වළඳා වෙනවා වුණාම ටික වෙලාවකට විතරක් තියේවි ඕනනම් සුවද බලක්. ඒ නිසා මේ කෙලෙස් සහිත සත්වයාට ලෝභ දේශ මෝහ තමන්ගේ අවිවසයෙන් භාවිතා කරන සත්වයකට මේ ලෝකේ විශේෂයෙන් යුග දිවිතුල සනසිල්ලක් ලබා දෙන්නේ නැහැ. මොකද මේ ඒවා අපටයි කියන දේවල් කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒවා මායාටයි කියන දේවල්. මාරයට ආයිති දේවල් මම බවට පත් කරගත්තාම ඔබ මාරෙක් වෙනවානේ. ඉතින් මාරයා මෙතනින් හාර ප්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මාරයට ආයිති දේවල් පොහසත් කරන්නේ නැතුව, මාරයට ආයිති දේවල් භාවිතා කරන්නේ නැතුව, මාරයට ආයිති දේවල් ශ්‍රේ කරගන්නේ කොහොමද කියන එක තේරුම් ගත්තොත් තමයි මේ මග යන්න පුළුවන්. ඒ නිසා මා යෝජනා කරනවා මේ සමාජයක බුදු සමය අවුරුදු 10 12 15 වෙනකොට ගන්නවා නම් අන්න ඔබේ ජීවිතේ ආලෝකමත් වෙන්නේ. ඉන්හාට දෙකින් දෙකටම හේ සරමින් ධර්මයේ සරමින් මේක නොගන්න අය අර තියෙන විදිහට තමන්ට මුදල් තියෙනවා, ධනෙ තියෙනවා, වෙන මොකක්ද ඕන තමක් වාහන තියෙනවා කියලා හිතාගෙන මේවා තුලින් සියල්ල ලබා දෙන්නට ලබා ගන්නට යනවා නම් ඒ වගේම ඔබේ සිතේ කිසියම් ආකාරයක නොපනක්කමක්, ඒක අලංක නොවන භාවයක්, සෑහීමටපත් නොවන භාවයක් බුදු සමය පැහැදිලි කරලා තියෙනවානේ. මේ විවාහය කියන එක සැහිමටපත් වෙන්න ඕනේ, වෙන්නිට තියෙන්න ඕනේ. ඒක බුදු සමය විතරක් නෙමෙයි. අද මේ ලෝකයේම පිළිගත් සංස්ථාවක් තමයි කිසි වයසට ඒක පිළිගත්ත දෙදෙනෙක් එකතු වෙලා ජීවත් වෙන්න ඕනේ, ඊළඟ පරම්පරාවක් හදන්න ඕනේ කියන්නේ. මේක මට බලන්න මේ සමහර මම ඔය නඩතරදික දර්ශනයන් කියවලා තිනවා, පොත්පත් කියවලා තිනවා, වුන් කොතරම් නොදිනවද කියලා. වුන් මොකද කරන්නේ? වුන් පිළිමේ තරම් බලාපොරොත්තු වෙනා කාන්තාවන් මරා දමනවා උපදිනකොට. පොත්පත් වල සාපේ හිතුවට හැදෙන්නලා කොතරම් නදී උනද පරිණාමය ගැන හොයලා බලන්නකො. අම්මා තාත්තා දෙන්නෙක්ට උපදින දරුවන් ගැන එක ගෙදරක දිනම් පිරිමි විතරක් වෙන්න පුළුවන්, තව ගෙදරක ගැහෙන වෙන්න පුළුවන්, තව ගෙදරක පිරිමි ගැහෙන වෙන්න පුළුවන්. සමස්ත ජනගහනය බලන්න අරගෙන ජන සංඛ්‍යා ලේඛන අනුව ගත් කල 50ට 50 නෙවෙයි උපදින්නේ කියලා. පිරිමි 50ක් නම් ගෑනු 50ක් 51ක් විතර වෙන්න පුළුවන්. ඒ වෙලා තියෙන වෙන එකක් නිසා නෙවෙයි. පිරිමි මස්යන් පානය කරන නිසා, වාහන පදවාරිය ජීවිත නැති කරගන්න නිසා පිරිමි සංහතිය ටිකක් වැඩිපුර නැති වෙනවා. ගෑනු සංහතිය කරන්න නැති නිසා ඉතුරුයි. ඒ අරනම වුණු අර වගේම නම් මේ උපදින්නේ 50ට 50. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? බුදුන් වහන්සේගෙන් අවධාරණය කළේ කියන්නේ මොකද්ද? මේ ලෝකෙ ගෙන යන්න මේ දෙවලම අවශ්‍යයි කියන එකනේ. එහෙනම් කවුද ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද? අන්‍ය සමාජවල කාන්තාව කොතරම් පහත් කර තිබෙනවාද හරියටම පිටතුරු දන්නේ නැහැ. ටිකක් විතරයි දන්නේ. සමහරුන්ට කාන්තා ජීවිතයේ ඉරගෙදර ඉරහඳ බලන්නවත් බැරි තරමට. බුදු සමය තුලේ තරම්ම නැහැ. බුදු සමය තුලත් ජීවිත ජීවිතය තුල ඔබ දන්නවාද ඔය කියන නිදහස වෙනුවට පුරුෂාධිපත්‍ය බොහෝසේ තියෙන බව? අපට මේවා පිළිබඳ අධ්‍යක්ීම් නැහැ. නමුත් අපට යම්නම් දුරසංතරමණ නිද ලැබෙනවා. අපට යම්නම් අධ්‍යක්ෂින් නැති වුණාට අපට යම්නම් වෛද්‍යවරු යම් රහස් පිළි කරනවා. යම්නම් පොලිස් නිලධාරීන් අපට රහස් පිළි කරනවා. ඒ නිසා ඔබ හිතන්න තේපා ඔබ කරන දේවල් gedara dore නපුරු පුරුෂයෙක් වශයෙන් ඔබ කරන දේවල් මේ සමාජෙට එළි දැක්වෙන්නේ නැහැ කියලා. කුටුම්බේ නැත්තම් පවුල ආරක්ෂා කරන්න ඕන නිසා කාන්තාවන් නැත්තම් බිරියන් පොලිසියට ගිහින් බොරු කියනවා. වෛද්‍යවරු ළඟට ගිහිල්ලා බොරු කියනවා. උන් කොතරම් දුරට ඔබ ආරක්ෂා කරනවා? ගුටි කාලා තියෙන්නේ දොර කොල්ලෙන් නැත්නම් ඇඳ කොල්ලෙන්. ගිහිල්ලා කියන්නේ දරලියක් වැදුනායි කියලා. එහෙම නැත්නම් ඔවුලස්සේ වැදුනා කියලා. නැත්නම් ගලක් උඩ වැටුනායි කියලා. වෛද්‍යරුන්ට පේනවල් කාරණාව. මේ අසංවේදී මිනිසුන්ගේ ප්‍රියාකරාපේ. හැබැයි ඒක මිනිසුන්ට විතරක් මම සීමා කරන්නේ නැහැ. ඇතැම් කාන්තාවනුත් අහිංසක පෙරමින් ගොනාට අඳවගෙන, වැටු පාරගෙන විවිධ වැරදි දේවල් සඳහා වියදම් කරන මේ මිනිස්යාට වද දෙන වද සභාරිනුත් නැතුවනේ. ඒ මුදල් ටික මනාව කළමනාකරණය කරන පෞලිය දූදරුවන්ගේ අහස සඳහා ලැබෙනවා නම් තමයි. උපයන්නා පැමියා ඔහුට කිසිදු ගෞරවයක් සමහර දේවල් වල නැහැ. අර මුදල අසීමාන්තයකට සනාස්ති කරන අවශ්‍ය දේවල් නැති. මේ ධර්මයේ නැති අවබෝධය. ඉන්පසු උන් දෙදෙනා තුළ කිසිද සුවහද සම්බන්ධතාවය. නිසා තේරුම් ගන්න. මෙන්න මේ සිතට උපදින හැම හැඟීමක්ම ඒවට තමයි සියලු සංස්කාර කියන්නේ. යහපත් හැඟීම් වලට කියනවා පුණ්‍යාදි සංස්කාර කියලා. ඒකේ තියෙන ලෝභය සහ හැල්ම. අයහපත් හැඟීම් වලට කියනවා පුණ්‍යාදි සංස්කාර කියලා. ඒකට කියනවා ද්වේෂය සහ ගැටීම. ද්වේෂය සහ හැල්ම. එතකොට ඇලීම ගැටීම. ඉතින් එතකොට ඔබ මේ උපදින හැම හැඟීමක්ම පුරුදු කරගෙන තියෙන්නේ මම කොට ගන්නට. මම නම් ඒක මගේ, මගේ නම් ඒක මගේ ආත්මය. ඒ නිසා මම දිනන්ත යනව ඇරුණාම මම නැමෙන්න යන්නේ. හොඳින් තෝරක් කිය. ඔබ දන්නවද මේ ලෝකේ තියෙන සියලුම ගැටුම්? සහෝදර සහෝදරියන් අතර, තනියා සහ බිරිඳ අතර, ආයතනයක නිලධාරින්ද දෙනෙක් අතර, රජයන් දෙකක් අතර, සතරන් දෙකක් අතර ආදිවාසීන් මේ සියලු ගැටුම් වල මුල ඉන්නේ ඔය මම නම් වූ මුලා ඔබව. ඒ මම කියන්නේ මම කියන අකුරු දෙක නෙවෙයි. ඒ මම කියන්නේ මම කියන ශරීරය නෙවෙයි. ඒ මොහොතේ තමාගේ හිතට එන හැඟීම අක්‍රිය කරගන්න බැරිකම තමා ජයග්‍රහණය කිරීම සඳහා ඕනෑම විනාශයක් අන්තුද්ගලයාට අන් අයට කරන්න පුළුවන්කම. අන්න ඒක තමයි මමත්වයේ ක්‍රියාවලිය කියලා කියන්නේ. ඒ නිසා ආත්ම කේන්ද්‍රීය සංකල්පයේ සමාජය යහපත් සමුදලා සුන විසුරු කරනවා. විවාහයේ සම්බන්ධතාවය දිගින් දිගටම ඇස් කරන ලබනවා. මේක තේරුම් අරගන්න. තේරුම් අරගෙන බුදු සමයේ පෙන්වන සංස්කාරයන්ගේ අනිදුක් අනාත්මය තේරුම් අරගෙන ඔබට දරා ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලා, පිරිමියෙක් හෝ කාන්තාවක් බවට පත් වෙලා, ඒ දරා ගන්න පුළුවන් කෙනෙක් වශයෙන් ඔබේ ජීවිතයට මුහුණ දෙන්නට, ඔබට ධනයෙන් කරන්න බැරි, ඔබට රැකියාවෙන් කරන්න බැරි, ඔබට වෛද්‍ය පොලිස් වලින් කරන්න බැරි, ඔබට යානවල යාන වාහන සහ ඉදකඩම් වලින් කරන්න බැරි සහ ඔබට කේන්ද්‍රයෙන් පවා කරවා දෙන්න බැරි ඔබේ මේ චරිත ලක්ෂණ වල වෙනස් වීම ටික අර 80ක් නම් 20ක් නේ ගැලපෙන්නේ නැහැ කියේ. ඒ 20 තමයි මම ඔය පෙන්නේ නොගල් කියන කියා. ඒ 20 නොගැලපෙනවා කියන්නේ ඔබට නිත්‍යයි සුඛයි ආත්මයි කියන එක. ඒ 20 ගලප ගන්නවායි කියලා කියන්නේ අනිත් දුක් අනාත්ම වශයෙන් බලවතේ වශයෙන් යනවායි කියන එක. මේ තුල ඇති වෙන ලින්ගතුකම අසාමාන්‍යයි. නැගල ඇති වෙන ආදරය අසාමාන්‍යයි. මේ ආදරය කියලා කියන්නේ ඔබ කතා කරන මත්තමට එකාගිය දෙයක්. ආදරය කියලා කියන්නේ හින්දු චිත්තපටින් සුබෝතව ගත්ත I love you කියන වචනේ පෙන්වන්නේ නැතනේ. නෑ අපි මේ කතා කරන්නේ ඉතිහාසයක්. ඉතිහාසය ගියාම වෛරයයි නැත් සමාජයේ කරේන. පිටින් සම්විතරක් නෙමෙයි. තනිය සමවිතරක් නෙමෙයි. වෛර කරන්න කාටවත් බැරි තැනක සැබෑ ආදරයේ සූදින ලබන්නේ. අන්නේ ආදරණීය ජීවිතය මේ සමාජයේ අප දකිනවා කීයට එකක් දෙකක් තුනක් තුල වගේ පවතිනවා. ඒකට හේතුව මේ සංස්කාරයන් පිළිබඳව අරබි අවබෝධයක් ලෝකෙට තියෙනලා අපි ආයතත් තියෙන රටේදී තේ සංස්කාර කියලා කියන්නේ බාහිර දේවල් ට කියලා හිතනවා. ඉතින් ඒ නිසා සංස්කාරයන් මනමින් තේරුම් අරගෙන ඉහි ස්වභාවය ඔක කුඩා කාලේ ඉඳලා කවුරුත් නිතරකත්වකට ගත්තේ නැහැ. අල්ලා ගත්තාම සිදු වෙන දේ නිතරකත්. එහෙනම් නුවණින් කරන්න ඕන දේ අල්ලා ගන්න නැති වෙන එක. කේන්තියක් ආවම බිරිඳ ඉස්සරහ තනියෙන් ඉස්සරහ ප්‍රසන්න වචනයක් කතා කරන්න ආවම ඒක කයට වචනයක දෙන්නේ අනේක තමයි පාලනයක් නැතිකම කියලා කියන්නේ. මම දිනන්ද යන්නේක කියලා කියන්නේ. බලන්න ඔය විවාහ ජීවිතවල මම දිනන්ත යන නෙවෙයිද අය නෙවෙයිද අවුල් ඇති කරගෙන තියෙන්නේ කියලා. ඔබට පුළුවන් නම් ඊට වඩා මේක දෙන්නක බැඳීමක්, සංසාරික බැඳීමක්, ජීවිත අවසානයේ දක්වා තියෙන තුන බැඳීමක් කියලා ඔබ ඒ අල්ලගත්ත දේ අල්ලගන්න නැතුව ඉන්නවනම් ඔබට වැඩක් නෙවෙයි ඒ සිතින් බැහැර යන තැනටපත් වෙනවා. අන්නක අපේ ජීවිත ඉස්සර මාදකලා තියෙනවා අහලා තියෙනවා අපි අත්තල මුත්තලගේ ජීවිත කාලවල මේ ප්‍රසාදයේ තියෙන සහතිකයේ තිබුණා නේද? කණියෙක් බිරිඳෙක් තෝරා ගන්නවා වුණුන් කියෙන් ගත වෙනවා ජීවිත අවසානයේ දක්වා දුකට බෙදා ගන්නවා සර්ව ජීවිතයක් ගත කරනවා දාලා යන්න හිතන්නේ මේ පිවුන මේ බැඳීමක් නැතත් අර ලෙන්ගතක මේ බැඳීම තමයි ඇත්ත සිද්ධිය මේ ලෙන්ගතක මේ බැඳීමක් නැති අය ආයලේ යමි හිතනවාද කිසිදු මේ විවාහයේ සංස්ථාකරි ගෞරවයක් නැතිව ඔවුන් මේ නීතිය තෝරා ගන්නවා Tamanta අයිතිකන හරියට හඳුනා ගන්න නැතුව අයිති කරගන්න. ආසය දෙකක් තුනකින් නගල කෙනෙක් බවට තේරුම් අර ගන්නවා එතන ඉඳලා වී ඇතුලේ සටන පටන් ගන්නවා. ඒ නිසා උසාවි වලට වැඩිදී. ඒ නිසා උපදින දරුවන් අතර මම වෙනවා. ඒ නිසා ප්‍රශ්න ගොඩක්. ඒ නිසා මා පැහැදිලි කරන්න කැමතියි. මේ සමාජයේද මේ බන වැඩියෙන්ම අසන්න වැඩි හිටියා. නමුත් දරුවන් මේවා අහලා තේරුම් ගන්නවා. තේරුම් ගැනීම තුළ අපි උත්සාහ කරන්නේ ඔබට මෙරිලා නිවනක් ලබා දෙන්න නෙවෙයි. ඔබට මේ අවුල් තියෙනවා නේද? ඔබ නොදන්න. මේ අවුල් සියල්ලට විසඳුමක් මේ බුදු සමය තුළ පවතිනවා. මේ අවුල් සියල්ල නිර්මාණය කරන්නේ මම නම් වූ මාර්යාගේ නියෝජිතයන් නැත්නම් ඔබල් තුල ඉන්නා වූ මාර්යා. මාර්යාට ප්‍රශ්න විසඳන්න දෙන්න නෙමෙයි බුදු සමයක් තියෙන්නේ. ඔබට ඔබේ ප්‍රශ්නය ධර්මානුකූලව විසඳා ගන්නට. ඒ විසඳා ගැනීම තුල තමයි පුළුවන්කමක් තිබෙන්නේ අර කියන විදිහට සාර්ථක ජීවිතයක් ගත කරන්න. දැන් මෙතනදි මොකද වෙන්නේ? අර මම මතක් කළ සෆරින් කියන එක එන්න එන්න දුරදි යන අවබෝධයක් නැත්නම්. කලදව ගන්නා වූ මාළ සංඛ්‍යාව කරට වැඩි වෙනවා. දෙන්නට දෙන්න ගෙදර සහගේ ඇතුලේ සහ හදවත් ඇතුලේ විශාල යුදපිටියක්. යුදපිටියක් තුළ සිදුවෙන්නේ නැහෙනි හතක්දයක්. එම විටම විනාශයක් සිදු වෙන්නේ. ඇයි යුදදිවි යුදපිටියක් බවට පත් කරගන්නේ? සුවසේ ගලාගෙන යන, සාන්තව ගලාගෙන යන, ඔවුන්ට කාරුණිකව, ඔවුන් කෙරෙහි අවංකව ගලාගෙන යන ජීවිතයක් බවට පත් කරගන්න. ඒ තුළ සමාජය යහපත, ඒ තුළ සමාජ විනාශයේ පතරම් වැළැක්විය හැකිද? ඉදිරි පරිපර පතරම් ඥානවන්ත ඉවසලිවන්ත පිරිසක් බවට පත් කළ හැකිද කියන මේ කාරණාවලට අපි ඉදිරි ධර්ම දේශනාවකදී පිළිතුරු සපයමු. අද ඒ පිළිබඳ නිමිමගේ මාතෘකාව. ඒ නිසා තේරුම් ගන්න මේ හතරෙන් තුනක්ම එතකොට චවචවාසද්දී, චවදේවියාසද්දී, පේවචවාසද්දී. මේක වෙනස් කරන්න පුළුවන් එකම දේ බුදු සමයේ සඳහන් වෙන ලක්ෂණ තුන. සංස්කාරයන්ගේ ලක්ෂණ තුන ඔබේ ජීවිතයට එකතු කර ගැනීම. එතකොට චවොත් දේවියා බවට පත් වෙනවා. චවත් දේවියා බවට පත් වෙනවා. එතකොට තමයි දේවෝ දේවියා සද්දින් සංස්කෘති කියන දේවතාවෙක් දේවතාවියක් එක්කලා ඉන්නවා වගේ. මේ දිව්‍ය ලෝක දෙන්නේ මෙහෙදිම මේ ජීවිතය වාසනාවන්ත කරගන්න පුළුවන්. ඒක කරගැනීමට මෙම ධර්මානුශාසනාව ඉදිරිපත් කරපු කාරණා තේරුම් අරගෙන ජීවිතයට මුදු දෙකක් පමණක් තලදා ගන්නා ලෙස මතක් කරමින් තුන්වෙනි මුද්ද කිසිවිටකත් තලදා ගන්න එපායි කියන මතක් කරමින් මේ ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. සෑම දිනාටම පිරුවන් සරණයි. සාදු සාදු.